2013 වසරේ 6 මාසේ 11 වෙනිදා භාවනා වැඩසටහන. මට හිතෙනවා සාමාන්‍ය පෙළ ළමයි, උසස් පෙළ ළමයි, විශ්වවිද්‍යාලයේ ළමයි එකට දාලා දේශනයක් කරනවා වගේ කියලා. මෙතන සියලුම තරාතිරම් වල අය ඉන්නවා. බෞද්ධ පිරිසක් වුණාම ශ්‍රද්ධාව තියෙනවා. පුලුවන් තරම් මේ පැහැදීම, වන්දනාව, ගෞරවය, තුරුණුවන් කෙරෙහි හිස නැමීම ඒවා තියෙනවා. ඒ වගේම පොඩ්ඩැත්තන් ගැරහීමක් තියෙනවා. කිපීම, පැහැදීම මේ ඔක්කොම තියෙනවා. ඒ ඔක්කොම තියෙන්නේ අර ගතහානුගතික භාවයේ මත. තමන්ගේ බුද්ධිය මත සම්මත කරගන්න ලද ක්‍රමවේදයට යමක් දකීද යට පැහැදීම. තමන්ගේ බුද්ධිය මත සම්මත කර නොගත් යමක් දකීද එතෙන්දී සිදුවෙන්නේ අපහැදීම. මේ දෙකම ගතානුගතික ස්වභාවයක් මනස තුල. තියෙන දුර්වලකමක් ඒක. හැබැයි ඔබ පැහැදෙන්න උවමනා කරන කාරණයට පැහැදිලා නැහැ. ඒ තමයි ධර්මයට දැක පැහැදිලා නැහැ. ධර්මයට අසා පැහැදිලා තියෙනවා, ධර්මයේ දැක පැහැදිලා නැහැ. එහෙම නේද? ධර්මයේ අසා පැහැදිලා තියෙනවා, ධර්මය දැක පැහැදිලා නැහැ. අපි සාකච්ඡා කරන්න ගියාම කියන්නේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා, අපි මෙහෙම අහල් තියෙනවා, අහවල් හාමුදුරුව මෙහෙම කිව්වා කියලා. ඊළඟට අපි කතා කරන්න ගියාමත් අපේ අය කතා කරන්නේ අහවල් පොතේ තිබුණා, අහවල් කෙනා කිව්වා, අහවල් කෙනාගේ කාරණයක් කියලා තමයි කතා කරන්නේ. ඇත්තටම ඔබේ වචනයක් ඔබ කතා කරන්න, ඔබේ අවබෝධයක් ඔබ ප්‍රකාශ කරන්න කියලා වුන්ට කිව්වහම ඔවුන් හරි අසරණයි. හරියට අනුන්ගේ බඩු අදින කරත්තයක් වගේ. කොහොම අනුන්ගේ දේවල් තමයි ඔළුවේ තිබිලා තියෙන්නේ. ගොඩක් අය ළඟ එහෙමයි. අපි මහාචාර්යවරයෙක් ළඟට හරි ගිහිල්ලා ඔබේ දෙයක් ඔබ කියන්න කිව්වොත් ඔහු කියන්නේ මගේ දෙයක් නෑ. හැමතිස්සෙම ඔහුට තියෙන්නේ අහවල් විද්‍යාඥයා, අහවල් දාර්ශනිකයා, අහවල් පොතේ, අහවල් නාතන, අහවල් පිටුවේ අහවල් කාරණයක් තියෙනවා. ඒ නිසා තමයි අපි එවැනි සියලුම අයට කියලා කියන්නේ මේ ඒක අපහාසයට කියන දෙයක් නෙමෙයි, උදාහරණයකට කියන දෙයක්, බූරුවා කියලා. බූරුවා කරන්නේත් එහෙමනේ, යාගේ පිටේ පටවන ඕන දෙයක් අරගෙන යනවා විතරයි, ඒකේ තියෙන රස දන්නේ නැහැ නේද? අර බූරුවගේ පිටේ තියෙන හකුරු රස බලන්නේ වගේ ඔය ගෙනියන. ඉතින් එහෙම නැතුව මේ රස බලලා පච්චත්තං වේදි තබ්බෝ කියලා ඉස්සරහට යන්න බූරුව වගේ යන්නේ නැතුව. දැන් සමහර අය හිතන්නේ මේ තරහට අපහසෙට කියනවා කියලා. අපහසෙට මේ උදාහරණයට කියන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ අවශ්‍ය නැහැ ක්‍රියා කරන්න. ඒ නිසා ඥානාන්විතව කටයුතු කරන්න පුරුදු වෙන්න ඕන. ඔබ සිතන්න මා මෙතන තනිවයි අහන්නේ, මම තනි පුජ්‍යලෙක් කියලා. කිසි විටක අනුන්ගේ අවබෝධය, අනුන්ගේ කටදිහා, ඒ වගේම අනුන් මොන වගේ ප්‍රකාශ කරයිද එහෙම කනවැල අල්ලගෙන යන්න එපා. අර ඉස්කෝලේ යන කාලේ හොරකොපි ගහලා වරුද්දට එහෙ වරුද්ද ගන්න එපා. එහෙම සමත් වෙන්න පුළුවන් විභාග. මේක විභාගයක් නෙමෙයි, මේක අධ්‍යාත්මයට එකඟවම 100ට 100ක් හොර නැතුව බොරු නැතුව සමත් වෙන්න තියෙන අවස්ථාව. මේ ලෝකේ තවත් කෙනෙකුට බොරුවක් කරන්න පුළුවන්. නමුත් බොරු කරන්නම බැරි කෙනත් එක්ක තමයි දැන් අපි ගනුදෙනුව කරන්නේ. ඒ තමයි සිතත් එක්ක. තේරෙනා නේද? අම්මට තාත්තට බොරු කරන්න පුළුවන්. සමාජයට බොරුවක් කරන්න පුළුවන්. නෝන මහත්තයට කරයි, මහත්තයා නෝනට බොරුවක් කරයි. ඒත් සිතට බොරුවක් කරන්න බෑ. ඒ නිසා අපි බොරුවක් කරන්න බැරිම කෙනා එක්ක ගනුදෙනු කරනකොට 100ට 100ක් එකඟව සත්‍යව ඍජුව යථාර්ථවාදීව කටයුතු කරන්න ඕන. හරි. මේතෙක් වෙලා අපි සිදු කළේ පසුබිම හදාගන්නවා. ගමනක් යන්න කාර් එක සෝදගෙන පවිත්‍ර කරගන්නවා වගේ වැඩක් කළේ. ඒ තුල ගමන නැහැ. නමුත් ගමන යන්න පවිත්‍රතාවයේ තියෙන්න ඕන, පිරිසුදුකම තියෙන්න ඕන. හොඳයි, දැන් අපි ගමන ආරම්භ කරනවා. හැමෝම සේලු දෙනාම එකම දිශාවකට. කුමක්ද ඔබ සොයන්නේ? ඉලක්කයක් නැතුව ගමනක් යන්න බෑ. අර උපතිස්ස කෝලිත දෙන්නා ඉලක්කයක් දර්ශනයක් තිබුණා. තිබුණු නිසා හැම සාන්තුවරයෙක්ගින්ම ගිහිල්ලා අහන ඔබ දන්න ධර්මයේ කියන්න කියලා බැලුවාම එයාට තේරෙනවා මේකේ අඩුවක් තියෙනවා. මම බලාපොරොත්තු වෙන තරම් තත්ති නෑ, මීට වඩා දෙයක් මම බලාපොරොත්තු වෙන්න ඕන කියලා අදහසක් පහළ වෙනවා. ඒ වගේම සිද්ධාර්ථ කුමාරයාණන් ගියා. ගිහිල්ලා උපදෙස් අරගෙන ඒවා ප්‍රායෝගිකවම පුරුදු කළාට පස්සේ එයාට එතනත් මානසික අඩුවක් දැක්කා. ඒ අඩුව සම්පූර්ණ කරගන්න ඕන කියලා දිගින් දිගට සාගෙන ගියා. මාහටත් මගේ වයස අවුරුදු 16 පමණ වෙන කාලෙදී මා ජීවිතයේ තුල සොයාගත යුතු මානසිකත්වයේ කුමක්දයි මට එක් අවස්ථාවකදී මගේ මනසට පහළ වුණා. ඒ පහළ වෙච්ච ස්ථානය පව මට තාම මතකයි. ඒ තමයි ඇඹිලිපිටියේ මහවැලි ක්‍රීඩාංගනේ බෝගහක් තියෙන අයිනේ. අපි යාළුවෝ සෙල්ලම් කරන්න යන්නේ ක්‍රීඩාංගනේට. යාළුවෝ ටික එනකන් කියවන්න මම රේණුකානි චන්දවිමල හාමුදුරන්ගේ පොත් අරන් යනවා. අරගෙන ගිහිල්ලා ඒ බෝගහ යට ඉඳගෙන පොත් කියවනවා. හැබැයි මම බොහොම වේගෙන් පොත් කියවන කෙනෙක් නෙමෙයි. මට පිටු දෙකක් කියවන්න මම ගොඩක් වෙලා ගන්නවා. මොකද ඒ කරුණෙන් කරුණ, වචනෙන් වචන, හිත හිතා. ඒ වගේම මේ පිටු දෙක තුන නැවත නැවත පෙරලමින් පස් වතාවක් විතර කියවනවා. මොකද ඒක තේරුම් ගන්නේ නැතුව ඉස්සරහට කියලා වැඩක් වෙන්නේ නැහැ. නිත් බව වැඩක් නැති බව අපි තේරුම් ගන්න ඕන. ඒ නිසා පුළුවන් තරම් තේරුම් අරන් යන ගමනක් ආරම්භ කළා. අන්න ඒ මොහොතේදී තමයි සිතෙන්නේ ඒ බෝගහ මුලදී මට හිතෙනවා අනේ નિરાයාසේ ජීවත් වෙන්න නැත්තම් මොන තරම් සහනශීලීද කියලා. මොකද්ද හිතෙන්නේ? નિરાයාසේ ජීවත් වෙන්න. එදික පන් નિરાයාසේ ජීවත් වෙන්න ඇත්නම් මොනතරම් හොඳයිද කියලා තේරුණත් හැබැයි ඒ දවස්වල ඉතින් බාහිර වශයෙන් නම් નિરાයාසයේ තමයි අපි ජීවත් වුනේ. ඉතින් අම්මා තාත්තා හරි හම්බ කරලා කන්න බොන්න දෙනවා. ඉතින් අපි බොහොම සැහැල්ලුවෙන් නිකන් ජීවත් වෙන්නේ. කායිකව නෙවෙයි මේ කතා කරන්නේ, මානසික નિરાයාසය ගැන. නමුත් මේ નિરાයාසය කොහොමද උදා කරගන්නේ කියන ගැටලුව තිබුණා. කොයි විදිහට මනස හැඩගැස්සුවොත්ද මට මේ નિરાයාසය ලබන්න පුළුවන්? ඇත්තෙන්ම මේ ප්‍රාර්ථනා කරපු දේ තමයි මම ලබලා තියෙන්නේ. નિરાයාසය. මං උසවාගෙන නැහැ කිසිම සංඥාවක්. ඒ නිසා මම નિરાයාසයි. මා ඔසවාගෙන නැහැ කිසිම රූපයක්. ඒ නිසා මම નિરાයාසයෙන් යුක්තයි. මම ඔසවාගෙන නැහැ කිසිම වේදනාවක්. ඒ නිසා මම નિરાයාසයෙන් යුක්තයි. මා ඔසවාගෙන නැහැ කිසිම සංඥාවක්. ඒ නිසා මම નિરાයාසයෙන් යුක්තයි. මම ඔසවාගෙන නැහැ කිසිම සංස්කරණයක්. ඒ නිසා මා નિરાයාසයෙන් යුක්තයි. මා ඔසවාගෙන නැහැ කිසිම විඥානයක් ඔසවාගෙන නැහැ. ඒ නිසා මම નિરાයාසයෙන් යුක්තයි. මම කියන පදනමක් මම ඔසවාගෙන නැහැ. ඒ නිසා මම નિરાයාසයෙන් යුක්තයි. එසේ වේවා කියන අදහසක් නැහැ. ඒ නිසා මා નિરાයාසයෙන් යුක්තයි. මෙසේ නොවේවා කියන අදහසක් නැහැ. ඒ නිසා මා નિરાයාසයෙන් යුක්තයි. එසේත් නොවේ මෙසේත් නොවේවා කියලා අදහසකුත් නැහැ. ඒ නිසාද මම નિરાයාසයෙන් යුක්තයි. ඒ નિરાයාසයේ විඳින්නේ මම නොවේ. ඒ નિરાයාසයට අයිතිකාරයෙකු නැත. ඒ નિરાයාසය දකින්නෙකු හෝ විඳින්නෙකු හෝ ලබන්නෙකු හෝ නැත. ඒ නැති නිසාම નિરાයාසය යයි එයට ප්‍රකාශ කරනවා. මේ ලෝකේ හැම අවබෝධයක්ම මා විසින් ලබන, මට ලැබෙන, මම ලබන අවබෝධයක් බවට පත් වෙනවා. එහෙත් මේ අවබෝධය මා විසින් ලබන, මම ලබන, මට ලැබුණු අවබෝධයක් නොවේ. ඔබට ඒ ගැන කුමක්ද සිතෙන්නේ? විදර්ශනා කරලා බලන්න ටික වෙලාවක්. ඔබ මෙතෙන්ට පැමිණලා සිටින්නේ මගේ ධර්මයේ ඉගෙන ගන්න නොවෙන්න ඕන. ඔබ මෙතෙන්ට පැමිණලා ඉන්නේ ඔබව ඉගෙන ගන්න. එහෙම නැත්නම් තමාව අධ්‍යයනය කරන්න. ඒ සඳහා පෙරල ගන්න ද වෙන දේශනාවන් වලට යන්නේ. අපි ඒ දේශනේ අහන්න යන්නේ. මෙතෙන්ට හිම පැමිණෙන්න එපා. මගේ විශේෂ ඉල්ලීම ඔබව මෙතෙන්ට පැමිණෙන්න ඕන ඔබව අධ්‍යයනය කර ගැනීම සඳහා. එතකොට මේ දේශනේ මොකක්ද? ඔබව අධ්‍යයනය කර ගැනීම සඳහා දෙන උපදේශ. පැහැදිලිනේ? ඒ ඔබ ඉස්සෙල්ලාම ඔබේ ගැටලු අඳුන ගන්න ඕන. ඊළඟට ඒ ගැටලු වෙන්නේ දහස් වෙන උඩ. මොකද්ද ගැටලුව? නොහික්මුණු මනස. ඔය කිසිම කෙනෙකුට තියෙන මනස උදේ ඉඳලා මගේ හැඟීම්, මගේ සිතුම්, මගේ පැතුම් කියලා හිතුවට ඒවා කිසි වෙලාවක ඔබට නතුනේ. ඔබට අයිති නෑ. ඔබේ ගැඹුරුම අධ්‍යාත්මය යථා ප්‍රඥාව, ගැඹුරුම ප්‍රඥාව නුවණ වැරදි අවබෝධයන් වලින් යුක්තයි. ප්‍රධානම වැරදි අවබෝධයන් දෙකයි. එකක් හොඳයි, එකක් නරකයි. නරකයි කියන්නේ වැරදි අවබෝධයක්, හොඳයි කියන්නේ වැරදි අවබෝධයක්. අපි බෞද්ධ සමාජේ නම් ප්‍රචලිත වෙලා තියෙන මේ හොඳයි කියලා ඇලෙන එක තමයි වරද. නරකයි කියන එක ඒක හොඳ දෙයක්. පිළිකුල් කරන එක හොඳ දෙයක් කියලා තමයි ප්‍රචලිත. ඒක වැරදි, නරකයි කියන්නත් ඔබට මේ ලෝකෙ දෙයක් නැහැ, ඔබට අයිතියක් නැහැ. හොඳයි කියන්නත් මේක ඔබට අයිතියක් නැහැ. මේ හොඳයි නරකයි කියන සිද්ධාන්ත දෙක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. මේ ලෝකේ එකම කාරණය හැමෝටම හොඳ වෙන්නේ නැහැ, හැමෝටම නරක වෙන්නේත් නැහැ. එකම ආහාරයක් හැමෝම කැමති වෙන්නේත් නැහැ, හැමෝම අකමැති වෙන්නේත් නැහැ. ඒ නිසා මේ හොඳයි නරකයි කියලා කියන්නේ තමන්ගේ පුජ්‍යල හැඟීම, මමත්වයේ අදහස, සංකල්පය. ඉතින් මමයි කියන ගන්න හැඟීම තුලම තියෙන අවිද්‍යාව නම් ඊළඟට මා විසින් ගන්නා ඕනෑම අදහසක් තුල, සංකල්පයක් තුල, හැඟීමක් තුල අවිද්‍යාව තිබෙනවාමයි. ඒක නැහැ කියන්න බෑ. ඔබ මෙතෙක් කාලයක් ගියන යන ලද ගිය සියලුම ගමන් මාර්ගයන් තුල සිටියා ඔබ ළඟ තනියට මමත්වය. මම හැඬුවා, මම සිනහසුණා, මම බය වුණා, මම දිනුවා, මම පෙරදුණා. එහෙත් මමයි කියා ගත හැකි කිසිවක් මේ තුල දක්නට නැත. නමුත් හැඟීමක්ද ඇත. මේ මහ පොළොවේ කිසිදු ඉඩමක් කිසිදු පුජ්‍යලයකට අයිති නැත. එහෙත් මේ සම්මත ලෝකයේ ඒ සත්‍ය එසේ මිනිසුන්ගේ හදවත් තුල තැන්පත් වී තිබේද? නැත. මේ රටවල් කිසිම කණ්ඩායමකට, කිසිම රටකට, කිසිම පුජ්‍යලයේ කොටසකට අයිති නැත. නමුත් පුජ්‍යල අවිද්‍යාව විසින් එය කොටු කරගෙන, එය ග්‍රහණය කරගෙන, ඒ වෙනුවෙන් යුද වැදීගෙන, දිවි නහගෙන, ඒවා අපේයි, අපේ ජාතියේ, අපේ ආගමේ කියන මිනිස්සුන්ට මොනතරම් පිස්සුවක්ද කියලා හිතනවා තියෙන්නේ. මේ ස්වභාව ධර්මයේ හැදිච්ච මහ පොළොවට මෙහෙම අයිතිවාසිකම් කියනකොට ඒ සිද්ධාන්තයේ මහා සමානයි. මේ ශරීරයත් එසේමයි. මේ ශරීරයත් වාතයෙන්, ජලයෙන්, හිරුගේ උණුසුමෙන්, මහ පොළොවේ ශක්තියෙන් හැදුණු මේ ශරීරයටත් මමයයි කියන චින්තන ධාරාව එකතු කරලා තියෙනවා. ඒකත් අරහා සමානව පිස්සුවා. ඒ නිසා කෙටියෙන් ප්‍රකාශ කළා, මේ පුතඥන සත්වයා, සේලූම පුතඥන සත්වයෝ උමතුවෙන් පෙළෙනවා, පිස්සුවක් තියෙනවා. එහෙනම් ඒ පිස්සුව ඔබටත් තියෙනවා. ඒ පිස්සුව ඔබටත් තියෙනවා. ඒ නිසා හැම මොහොතකම අර අවිද්‍යාවේ චින්තනය තුළ, මමත්වයේ දැඩි භාවය තුළ මිනිස්සු බුද්ධි කරගත්ත දේට අනුව ග්‍රහණය කරගත්ත දේට අනුව මිනිස්සු ජීවත් වෙනවා. ඒ නිසා තමයි බෞද්ධය එක විදිහකට බෙදෙනවා, මුස්ලිම් අය තව විදිහකට බෙදෙනවා, ක්‍රිස්තියානි අය තව විදිහකට බෙදෙනවා, ජෛන අය, හින්දු අය තව විදිහකට බෙදෙනවා. ওই විදිහට ආගම් 800ක විතර ප්‍රභේද හැදෙනවා. ඒ හැමෝටම තියෙන්නේ පුජ්‍යලත්වයේ පදනම් කරගන්න ලද උමතුව පිස්සුව. සත්‍ය හමුවේ. එහෙම නැත්නම් මේ මොහොතේම මෙලවට උපදින කුඩාම කිරි කැටි බිලිඳාගෙන් විමසුවොත් ඔබේ ආගම, ඔබේ ජාතිය, ඔබේ වර්ගය, ඔබේ දර්ශනයේ චින්තනයේ කුමක් දැයි කියා ඔහු කියයි, තවම මට ඒවා නැත. එයා හරියට අර empty CD එකක් වගේ, එහෙම නැත්නම් ඔය මෙමරියක් වගේ. ඒක මොකවත් දාලා නැහැ. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මොකුත් දාලා නැහැ තාම. ලොකු මහත්ෙත් පටන් ගත්ත ගමන් ඒ ඔක්කොම ඔළුවට දානවා. ඒ නිසා ඔබේ ඔළුවේ තියෙන්නේ පරවාදයක්, අනුන් විසින් දාන දෙයක්, අනිකුත් සියලු මාගමිකයන් තුල තියෙන්නේ පරවාදයක්, ඔළුවට දාපු දෙයක්. ඒව හැම කෙනෙක්ම දාන්නේ බොහෝම වටිනාකමකින් යුක්තව. බොහොම අගේ කියලා හිතලා තමයි, විශ්වාස කරලා තමයි දෙන්නේ. කොහොමද ලෝකේ අගයක් හදන්නේ? මේ ලෝකේ තියෙන කිසි දෙයක් එහෙම වටිනාකමක් නැහැ. මොනවද මේ මිනිස්සු විසින් තමයි අගේ ලබා දීලා තියෙන්නේ. රත්තරන් කියන ලෝහයට අගයක් ලෝකේ නිර්මාණය කළා. නෑ ඒක හරියන්නේ. නිකම්ම නිකං කඩදාසි කොල කෑල්ලක ඉලක්කම් ටිකක් ගහලා අස්සනක් කළා රජයේ විසින් අගයක් නිර්මාණය කරනවා. ඒ වගේ තමයි සම්මත ලෝකය. සියල්ලක්ම සම්මත. ඔය ඉන්නේ සම්මත ලෝකයේ. ඉන්ද්‍රිය ඥානයේ තුල නිස්කාරණ දුකක්, සැපක්, බයක්, සංවේගයක්, සන්තාපයක්, ලාභයක්, අලාභයක්, නින්දාවක්, ප්‍රශංසාවක් ලැබමින් ජීවත් වෙනවා. නිස්කාරණ මේ පැත්තේ ඉන්නෝ, මේ අවිස්සාවේල පැත්තට යනකොට ඉන්නෝ මේ පිස්සෙක්, ලනු පිස්සා කියලා. ඒ පිස්සගේ වැඩේ මේ, ඕ ඒ පිස්ස වෙන මොකවත් එකතු කරන්නේ, ලනු කෑලි විතරයි එකතු කරන්නේ. ලනු කෑලි එකතු කරලා ඇඟේ බැඳගෙන ඉන්නෝ. ඒ පිස්සට ඒ අගේ වටිනාකමක් දැනෙච්ච දේ, මොකක් හරි ජීවිතේ ලනුවක් අභියෝගයක් බවට පත් වෙන්නේ නැති ඒ නිසායි මිනිස්සෙයි ලනුම එකතු කරනවා. කොහොම එකතු කරලා එක තැනක කොට ගහ ගන්නවා. ඒ වගේ මිනිස්සුන්ගේ ජීවිතේට මොකක් හරි බලපෑමක් වෙච්ච දෙයක් තුළ මිනිස්සුත් එහෙමයි. ලෝකයේ තුළ එහෙමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපිට යා ලනු එකතු කරන නිසා අපි කියනෝ යාට පිස්සු කියලා. ඉතින් මේ ලෝකේ අනිකුත් දේවල් කෙරෙහි අර සියලු දෙනාටම සමාන පිස්සු තියෙන නිසා ඒවට අපි පිස්සු කියලා කියන්නේ නැහැ. අසමාන දෙයක් වුණොත් අපි පිස්සුවක් කියලා කියන්නේ. සියලු දෙනාටම සමාන පිස්සුවක් ඇති වුණාට ඒක ගානක් නැහැ. ඉතින් කාටත් එකයි නේ අපිට තියෙන විශ්වනේ කියලා ඒ හිතනවා. නමුත් ඒකෙත් තියෙන විශ්ව. දැන් මම කියන්නේ ක්‍රියාවක් වෙනස් කිරීමෙන් දර්ශනිකයෙක් වෙන්නට බෑ. ඔබ දර්ශනය වෙනස් කර ගැනීමෙන් ක්‍රියාව ගැටලුවක් කරගන්නේ නැතුව ක්‍රියා කරන්න පුළුවන්. මා ඔබට ක්‍රියාව වෙනස් කිරීමෙන් දාර්ශනිකයෙක් වෙන්නට බෑ. නමුත් චේතනාව වෙනස් කර ගැනීමෙන් ඔබට දාර්ශනිකයෙක් වන්නට පුළුවන්. මා ඔබට කියලා ඇති එකම පළතුරු පිඟානක් දෙදෙනෙක් අනුභව කරන්නේ දෙයාකාරයකටයි. රහතුන් දුන්නොත් රහතුන් වහන්සේලාත් අනුභව කරනවා, පුදුන් අයට දුන්නොත් පුදුන් අය අනුභව කරනවා. මම කියන්නේ අනුභවය නතර කරන්න කියලා නෙමෙයි, රහතුන් සේ අනුභව කරන්න කියලා. දැන් අපේ බෞද්ධයෝ ඔක නෙමෙයිනේ කරගෙන තියෙන්නේ, අනුභවය නතර කරනවා, හරි හම්බ කිරීම නතර කර ගන්නවා, ඉඩංගඩන් තියෙන දේවල් නැති කර ගන්නවා. ඒ කියන්නේ අනුභවය නතර කළා. අනුභවය නතර කළා මේක වෙනස් කරන්න බෑ. දර්ශනයයි වෙනස් වෙන්න ඕන ප්‍රතිපත්තිය නෙමෙයි. ප්‍රතිපත්තිය දැහැමි ආකාරයට හදාගන්න පුළුවන්. ඒකයි වැදගත්. තමා තුල කවමදාකවත් නිවනක් සොයා ගන්නට බෑ. තමා තුල තියෙන ගැටලුකාරක තත්වයක් පමණයි. දැවෙන ස්වභාවයක් පමණයි. තමා තුලින් යම් මොහතකදී ඉවත් වෙනවද, ඒ මොහොතේදී තමයි ඔබට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. බොහෝ දෙනෙක් මේක තේරුම් ගන්න උත්සාහ කරනවා. ඒ අර පරණ පුරුද්දට. ඔද පරණ පුරුද්ද තියෙන හැම දෙයක්ම තේරුම් අරගෙන ඉගෙනගෙන මතක තියාගන්න එක. එහෙත් මේ සියලුම තේරුම් කර ගැනීම, උපාදාන කිරීම අභිභවා තියෙන කාරණයක්. මේක නුවණට හදවතට බොහොම ඥානාන්විතව බොහොම සමීපව අවබෝධ කරගත යුතු ගැඹුරු සිද්ධාන්තයක්. නමුත් එහෙම දෙයක් තියෙනවා. නමුත් ඒක වචනයකින් කියන්න පුළුවන් කමක් නැහැ. මම මෙන්න මෙහෙම අහන්නම්කෝ. තරහව කියන එක කිසිම වචනයක් තුල තියෙනවද? කිසිම වචනයක් තුල නෑ තරහව. ඒක තියෙන්නේ පුජ්‍යල හිතේ කම්පණය වෙන ස්වභාවය අනුව තමයි තරහව කියන එක මැනෙන්නේ. ඊට පස්සේ ප්‍රිය මනාපත්වය, එහෙම නැත්නම් ආදරය, කරුණාව කියන එක වචනයක තියෙනවද? නෑ. ඒකත් මනුස්ස සිතේ ජනිත වෙන සිද්ධාන්තය. බය කියන එක ඒකත් කොහෙවත් නැහැ. ඒකත් මනුස්ස සිතේ ජනිත වෙන සිද්ධාන්තය. එහෙනම් අපි හැම දෙයක්ම වචනයකින්ම ඉගෙන ගන්න උත්සාහ කරන තැනින් අපි ඉවත් වෙන්න ඕන. හැම දෙයක්ම වචනයකින් ඉගෙනගෙන මෙන්න මේකයි ඉලක්කම කියලා අර ගණිත විද්‍යාවේ ඉලක්කමක් කියනා වගේ ඉගෙන ගන්න බෑ. ඒ නිසා නිතරම ඉගෙන ගන්නවා කියන ස්වභාවය අතික්‍රමණය කරලා ක්‍රියා කරන්න පුරුදු වෙන්න. ඉගෙන ගන්නවා කියන ස්වභාවය අතික්‍රමණය කරලා අභිමවා ගිහිල්ලා අහුම්කම් දෙන්න පරිශ්‍රණය කරන්න පුරුදු වෙන්න ඕන. ඔබට හානිකර තත්ත්වයන් ඇති කරවන ප්‍රධාන සිද්ධාන්තය තමයි මට සිතෙනවා, මම සිතනවා, මගේ සිතුවිල්ල, මගේ අදහස කියන සිද්ධාන්තය. ඇයි ඒක අහිත කරයි කියන්නේ? ඒක අවිද්‍යාත්මක සහගත හැඟීමක්, වැරදි දෘෂ්ටියක්. සක්කාය දිට්ඨිය කියන්නේ වැරදි දෘෂ්ටියක්. දැන් ඔය සීරියකාගේ දෘෂ්ටිය, මහසෝනගේ දෘෂ්ටිය, යක්ෂණියන්ගේ දෘෂ්ටි කට්ටඩියන්ට යවන්න පුළුවන්. සක්කාය දිට්ඨිය කට්ටඩියන්ට යවන්න බෑ. ඇයි බැරි? කට්ටඩියටත් සක්කාය දිට්ඨිය තියෙන නිසා. ඈ මේ මිනිස්සු නටන්නේ අර දෘෂ්ටිය වැටිලා. දෘෂ්ටි වැටෙනවා කියන්නේ දෘෂ්ටිය වැටිලා තමයි මිනිස්සු නටන්නේ. හැමෝම ආවේශ වෙලා ඉන්නේ. කෙනෙක් කෙනෙකුට ලෝකයේ ආදරය කරුණාව දක්වනවයි කියන එක සම්මතයෙන් පිළි අරගෙන තිබුණත් මල්ලිකා දේවියත් මේක අහලා තිනවා. කොසල් රජුරු ඇහුවක් මල්ලිකා දේවිය ඔබ වැඩියෙන් ආදරේ ලෝකේ කාටද කියලා. එතකොට එයා කියන්නේ සාහෙනි මට තමයි මම වැඩියෙන් ආදරේ. එයා බොරු කියන්න ඕනේ නැනේ මං ඔයාට ආදරේ කියලා. මන් මට තමයි ආදරේ. ඇත්තෙන්ම කතාව ඒක තමයි. සියලු දෙනාම සියලු දෙනාට තමයි ආදරේ. තමන්ට යමක් එහෙන් සුකුලක් ලැබෙනවා නම්, සහයක් ලැබෙනවා නම්, ඒ දෙයට ප්‍රියමනාප වීම තමයි බැඳීම කියලා කියන්නේ. ඒ නිසා තමන් නිතරම තව කෙනෙකුට සහය විය යුතුයි, උදව්වක් විය යුතුයි. තමන්ට ප්‍රියමනාපත්වයක් ඔහුගෙන් දිනා ගැනීමට, ඇයගෙන් දිනා ගැනීම සඳහා. එහෙම නොමැති තැන ඒවා පිහිටන්නේ නැත. ඒක තමයි විද්‍යාත්මක ලෝක ධර්මතාවයේ ලෝක සිද්ධාන්තය. ඒ නිසා කෙනෙකුට ආදරය කරුණාව දැක්වීම නෙවෙයි ශ්‍රේෂ්ඨ. කෙනෙකුට ආදරය කරුණාව හිතෙන විදියට ජීවත් වීමයි ශ්‍රේෂ්ඨ. සමහර අය කියනවනේ නේද? සමහර පුජ්‍යලයෝ ඉන්නෝ එක මහත්මයෙක් කියනවා මේ අනේ හාමුදුරනි අපේ ගෑනු මිනිස්සයා මට හරියට බයිනවා එහෙමයි ගරහනවා කියලා කියනවා. ඉතින් මං කෝ ඉතින් මොහොම හිටියාම ගරහන්නේ නැත. බල්නෝකර අවුල කපනෝකෝ දත් මාදිනවා පිරිස් දාලා ඉන්නවකෝ. එතකොටනේ මිනිස්සු දැන් දැක්කා මට උනත් අප්පිරියයි නේද තමනාසේ දැක්කහම. සමහර කාන්තාවෝත් කියනවා අපේ මිනිස්සයා අපි ගැන කිසිම මේ තැකීමක් නැහැ කියලා. ඉතින් මොකද හේතුව? නාන්නේ සතියකට සැරයයි. ඈ දත් මදින්නේ දවල් 12ට. ඉතින් ඉතින් ගලාන්නේ නැහැ. මූණ බලගෙන ඉන්න එක ලොකු දෙයක් නේ කියලා හිතනවා. ඉතින් ඒ නිසා මේ ඒ විදිහට ඒ ජීවිතේ තුලින්ම අඳුන ගන්න පුළුවන්. ඒක විද්‍යාත්මක සිද්ධාන්තයක් ඇටියට අඳුනගෙන ඒ විද්‍යාත්මක ස්වરૂපේ අනුගමනය කරන්. දැන් ඔය මෞපිය සැලකිලි වගේ දේවල් දිහා බැලුවත් ඒ මෞපියන්ට ඒ සැලකිලි දරුවන්ගෙන් හම්බෙන්නේ නැති ප්‍රධාන සාධකයේ තමයි ඒ මෞපියෝ ඒ මෞපියන්ගේ මෞපියන්ට සලකල නැහැ. ඒ දරුවන්ට පේන්න සලකල නැහැ විශේෂයෙන්. ආදර්ශයේ ඔළුවට යන. ඒක නිසා තමයි මේ මෞපියන්ට ඒ தත්ත්වය උදා වෙලා තියෙන. ගොඩාක් මෞපියන්ට ඔය මහලු නිවාසවල ඉන්න අයට ওই સિદ્ધාන්ත වෙනවා. ඒසා ඔබ ආදර්ශයේ දෙන්න විද්‍යාවක් කොට සලකන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා කළ යුක්ත කරන පිරිසක් බවට පත් වෙනවා. මොකද මේ විද්‍යාත්මක න්‍යාය සිද්ධාන්තය අඳුනනවා. මනාවේ කාරණා අඳුන ගන්නවා මේ බුදුරජාණන් වහන්සේලා. උන්වහන්සේලා කළ ගුණ සලකන පිරිසක් නෙමේ, කළ අගුණ සලකන පිරිසකුත් නෙමේ, කළ යුක්ත කරන පිරිසක්. ওই වැරදි වැටහීමක් තමයි බුදුහාමුදුරුවෝ මේ බෝගහ දිහා බලාගෙන හිටියයි කියන එක සම්පූර්ණ බුදුහාමුදුරන් කරන නිඳාවක්. ඈ මේ සත්වේ පුජ්‍යලේක ආත්මයක් නැති සම්මා සම්බුද්ධත්වයක් ලැබුවට පස්සේ ගහක් තියනවද ගරු කරන කෙනෙක් ඉන්නවද? ගහකුත් නැහැ ගරු කරන්න කෙනෙකුත් නැහැ. ඉතින් මේ බෞද්ධයන්ගේ මෝඩකම කියන එක මන බලන්න ওই સિદ્ધාන්තෙම ඇති. මම ඕක පොඩිම කාලේ තේරුම් කරගත්තා මේ මෙහෙම බලාගෙන හිටියන මේක මහා පිස්සුවක් නේ කියලා. අස්තිය බලාගෙන ඉන්නේ ඇස්කා කියනක. අනු වතුර ටිකක් දැම්ම ගහ හෙවන දුන්නට කිව්වනම් මම පිළිගන්න බොහොම සාමාන්‍යයි. ඒක විද්‍යානුකූල පෝර ගෙනල්ලා දැම්ම කිව්වනම් මම අන්න පිළිගන්න. ඒක බොහොම හොඳයි. මේ ඇස් දෙක කියනක මෙහෙම ගස් දියා බලාගෙන ඉන්නේ පිස්සුව. පිළිගන්නවද ඔබ? පිළිගන්න බෑ බුදු කෙනෙක් කරයි ඒ වගේ පිස්සුවට. ඉතින් බලන්න මේ සිංහලය මෝඩයා කියන එකේ මේ තහවුරුගෙදීට ওই સિદ્ધාන්ත උඩටම ඇති. මොකද ඒ වගේ ප්‍රාථමික විදියට ওই කරුණ ওই විදියට වටහා ගන්නවා කියලා කියන්නේ මේගොල්ලෝ මහා මෝඩ පිරිසක් තමයි. ඉතින් ඕක ලොකු වචන පාවිච්චි කරන්න වෙනවා අපි නොකර ඉන්නවා. නමුත් මේ හරි අවාසනාවන්ත සිද්ධියක්. උන්වහන්සේ බලාගෙන හිටියේ ඇසිපිය නොහෙලා ගවේෂණය කළේ ඒ උත්තරීතර බෝධියයි. දැන් ඔබත් ඇසිපිය නොහෙලා ගවේෂණය කරන්න ඒ උත්තරීතර නිර්වාණ බෝධිය නිර්වාණ අවබෝධය ඇසිපිය නොහෙලා ගවේෂණය කරන්න. මොකද්ද නුවණ ඇස? ඇසිපිය හෙලනවා කියන්නේ නුවණ වැහෙනවා. නුවණ වැහෙන්නේ ලෝභ ද්වේෂ මෝහ මාන මදමාන ඊර්ෂ්‍යාව දෙන 1500 කෙලෙස් වලින්. උන්වහන්සේ කිසි දෙයකට නැතුව ඒවට පසුබහන්නේ නැතුව නිවැරදිවම තමන්ගේ නුවණ මෙහෙවුවා. කුමක්ද? බෝධිය සඳහා. බෝධිය anu අවබෝධයයි. නැත්තම් ඔය ඇසතු ගසක් නේ නේද? බෝගස බවට පත් වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ නිර්වාණ අවබෝධයත් එක්ක. එතකොට චිත්‍රකලාකරුවා ඒ තුලින් පෙන්වන්න උත්සාහ කළේ අවබෝධයේ ගවේෂණය කළේ මෙහෙමයි කියන එක. නිකන් අපි තමයි ඒක වැරදි විදියට වටහා ගත්තේ. ඒකයි මේ පුහුදුන් අය මේව නිර්වචනය කරන්න ගියාට පස්සේ සම්පූර්ණ වෙනස් වීමකට කෘතියකට භාජනය වුණා. දැන් ඔබ මෙතෙක් කාලයක් එක එක බෝධීන් යට ඉන්නවා. ඒ තමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියනා වූ බෝධිය යටයි ඉන්නේ. ඒ බෝධිය යට ඉඳගෙන ඒවා භුක්ති විඳමින් ජීවත් වෙනවා. ඉන්න තැන දුකක් කියලා තේරුණාට පස්සේ ඉන්න තැන වෙනස් කරගන්න උත්සාහ කරනවා. දැන් ඉන්න තැන වෙනස් කරගන්න දුමනා වෙලා තියෙන්නේ. ඉන්න තැන දුකයි, ඉන්න තැන ප්‍රශ්නයි. හරියට අර හොරෙක් කල්ලගෙන ගියාට පස්සේ හැම පැත්තකින්ම හිරිහැර කරදර කරනවා වගේ රාජපුරුෂයෝ මිනිස්සුන්ටත් මේ මාර්යා කියන කෙනාව මිනිස්සුන්ව සිරගත කරලා මිනිස්සුන්ට මහා දුක් දෙනවා, වේදනා දෙනවා. හැබැයි ඉතින් ඒ වේදනාව ජීවිතයේ බවට පත් වුණාට පස්සේ ඒක වේදනාවක්ද නැද්ද කියලා සමහර අයට තේරුම් ගන්න බැරුව ඔහේ වේදනා ටික විඳගෙන ඉන්නවා. තේරුණා නේද? දැන් සාමාන්‍යයෙන් කුණු ට්‍රැක්ටරයක් ළඟින් ගියොත් අපි නාහේ වහ ගන්නවා. අපිට හරි අමාරුයි ඒ ගඳ. නමුත් ඒක වැඩ කරන මිනිස්සෙකුට ඒක ගඳද්ද සුවඳද්ද කියලා හිතා ගන්න බැරි තත්ත්වෙට ඒ මිනිස්සයා ඒකට හුරු වෙනවා. හුරු වුණාට පස්සේ ඒක කුණු තමන්ගේ ජීවිතයේ ආත්මය බවට පත් වෙනවා. ඒ වගේම මිනිස්සුන්ටත් මිනිස්සුගේ ජීවිතවල තියෙන දුක මා ආත්මයේ බවට පත් කරගන්නවා. නමුත් විශේෂ ඥානවන්තයෙක් විතරක් කල්පනා කරනවා මීට එහා දෙයක් තියෙනවා. ඒ නිසා විශේෂ ඥානයක් තියෙන අය තමයි මේ නිර්වාණ භූමිය කරා පැමිණෙන්නේ. අදිචිත්ත අදිඥාන කියලා එකට කියනවා. අදිචිත්තයක් අදිඥානයක් යදවනවා. ඔබ කිසිවක් ගවේෂණේ නොකරන්න. ඔබව ගවේෂණය කරන්න. තේරුණ? ඔබ කිසිවක් ගවේෂණය නොකරන්න. ඔබව ගවේෂණය කරන්න. ඔන්නෝ වගේ තේරෙන්නේ නැති කරුණු සරලව එකපාරට විදර්ශනා කරන්න මොකන්ද මේ කිව්වේ? කරුණේ තියෙන යථාර්ථයේ ගැඹුර අතහරින්න එපා. නොතේරෙන කරුණු අතහැරලා ඊළඟට යන්න එපා. ඒක හරියට අර පිටුව පෙරෙන්න ලියන්න නැතුව පිටුවක් අතහරින ළමෙක් වගේ. අපේ ටීචර් තොපුවන්න ගහනවා ඒ කාලේ පිටුව පෙරෙන්න ලියන්න ඕනේ ඊළඟ පිටුවට යන්න. ඒ වගේ තේරුම් ගන්න නැතුව කවදාවත් ඊළඟ කරුණට අහුම්කම් දෙන්න යන්න එපා. විශේෂයෙන් මේවා ශ්‍රවණය කරන පුරුදු වෙන පින්නතුන්ලත් එක්ක කියන්නේ මේ වගේ අවස්ථාවලදී නතර කරලා මොකන්ද ඒ කියන්නේ? ඔබ ස්වාමීන් ඉතාම ගැඹුරු සිද්ධාන්තයක් තේරුම් ගත යුතුයි, වටහා ගත යුතුයි. ඒ ආත්මීය වශයෙන් ඔබට ඒ තේරෙන තුරු ඒ විදර්ශනා කළ යුතුයි. මොකද්ද මේ කියන ලද කාරණය? එයයි භාවනාව. එහෙම නැත්නම් ඔබ හිතාගන්න ඉන්නපන් මේකේ අවසානයේ හාමුදුරු කොහේ හරි හිත තියාගන්න තැනක් දෙයි කියලා. මේක තමයි භාවනාව, විදර්ශනා භාවනාව. මා ඔබට කිව්වා ඔබ කිසිවක් ගවේෂණය නොකරන්න. ඔබව ගවේෂණය කරන්න. මේ වචන දෙක එකට මේ සම්බන්ධ කරමින් ඒ තුළ ගොඩනැගෙන සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය සාගන්න ඔබ කිසිවක් ගවේෂණය නොකරන්න. ඔබව ගවේෂණය කරන්න. බලන්න කියන්න හැමෝම මාත් එක්ක. ඔබ කිසිවක් ගවේෂණය නොකරන්න. ඔබව ගවේෂණය කරන්න. ඔබ කිසිවක් ගවේෂණය නොකරන්න. ඔබව ගවේෂණය කරන්න. ඔය පදනම කරගෙන ඔය වචනය ඔය කොටස මතක තියාගෙන ඔය කොටස අවදි කරමින් ඔය කොටස තුල තිබෙන යථාර්ථයේ ටික වෙලාවක් සොයන්න. හොඳයි, විශාල ගැඹුරක් තියෙන කාරණය. ඔබ ධෛර්යමත් කිරීම සඳහා තමයි මේ වචන කියන්නේ. එහෙම නැතුව හීනමානයකට වැටෙන්න එපා. මේක ඔබට අවබෝධ කරගන්න පුළුවන්. ඔබට තේන්න ඕන එන බලවේග අභිභවා යන අතික්‍රමණය කරන ශක්තියක් තියෙන්න ඕන. දැන් පහුගිය දවසේ ලොකු කුණාටුවක් තිබ්බා. අර දුර්වලව සවි වෙලා තිබුණු වහලවල් ගලවගෙන ගියා. ශක්තිමත්ව තිබුණු වහලවල් ගලවුනේ නැහැ. ඒ වගේම තමයි ඔබේ මනසත් ශක්තිමත් නම් කුණාටු වලට දහගෙන යන්නේ නැහැ. ඒ ශක්තිය ඔබ තුළ ජනිත වෙන්න ඕන. බල සම්පන්න මනසත් වැටෙනකොට මනසත් එක්ක ඔබ වැටෙන්න එපා. ඔබ ඒට අවශ්‍ය කරන තව පන්නරේ ජවය ලබා දීලා ගොඩ නැගෙන්න ඕන. රථයක යනකොට වාහනේ කන්දේ ටිකක් නතර වෙන්න බලනකොට අපි ඊට වඩා බලවත් ජීර් එකක් ලබා දෙනවා. ලබා දීලා තමයි කන්ද නගින්නේ. ඒ වගේ ඔබේ මනස තුලත් එහෙමයි. ඔබ අධෛර්යයටපත් කළොත් ඔබ තව ධෛර්යමත් වෙන්න ඕන. කන්දක් එනවා කියලා කියන්නේ වාහනේ අධෛර්යයටපත් කරනවා. නගින්න අමාරුයි. එතකොට එයා ඊට වඩා ශක්තිමත් ජීර් එකක් ලබා දෙනවා. ඊට පස්සේ අභියෝගේ ජය ගන්නවා. හොඳයි. ඔබ කිසිවක් ගවේෂණය නොකරන්න. ඔබව ගවේෂණය කරන්න. ඔබ කියන්නේ තමාට කිසිවක් කියන්නේ යම් දෙයක්, යම් කාරණයක්, යම් සිද්ධාන්තයක්, යම් රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානය, යම් කාරණයක්, යම් සිද්ධාන්තයක්, අතීතයක්, අනාගතයක්, වර්තමානයක දෙයක් කිසිවක්. ගවේෂණය කරනවා කියන්නේ සොයා බලනවා, පරීක්ෂණය කරනවා. කිසිවක් මොනවා හරි දෙයක්. දැන් කුහුඹුවෙක් මේ අත දුවගෙන යනවා. ඉතින් අපි දකිනවා ඔහු යමක් හොයනවා. කෑම සොයනවා. මිනිස්සු වේගින් මේ පාරේ දුවගෙන දුවගෙන යනවා වාහන වලින්, පයින්, බයිසිකලෙන්. මොනවද? නිකම්ම දුවන්නේ නැහනේ. මොනවා හරි හොයන්න තමයි හැමෝම දුවන්නේ. මොනම හරි කාරණයකට තමයි ওই වේගින් එහාට මෙහාට දුවගෙන යන්නේ. කිසිම මිනිස්සෙක් නිකන් යන්නේ නැහැ. කිසිවක් යමක් යම් කාරණය ප්‍රවේශණය කරනවා. දැන් ඔබත් මෙතෙන් ඇවිල්ලා ඒ පුරුද්දම, ඒ ක්‍රමේම, ඒ රිද්මේම මනස තියෙන නිසා ඔබත් සිද්ධ කරන්නේ කිසිවක් යම් දෙයක්, යම් කාරණයක්, යම් සිද්ධාන්තයක් ඔන්න හොයන්න පටන් ගන්නවා. ඇත්තවසෙ මේ හොයලා හොයා ගන්න පුළුවන් කාරණයක් ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ. හොයන්න ඕන. නමුත් සෙවීම තුල හම්බ වෙන දෙයක් නෙමෙයි මේක. ඒ නිසාම විශේෂයෙන් සොයන්නට ඕන. කිසිවක් ගවේෂණය නොකරන්න. ඔබව ගවේෂණය කරන්න. ඔබව තමාව ගවේෂණය කරන්න. එතකොට තමා යනු කිසිවක් කරගත්තොත් තමා යයි කිසිවක් කාරණයක් බවට පත් වුණොත් එතකොට අර ඉහත වචනයට ගැලපෙන්නේ නැහැ. තමා කියලා පුජ්‍යලේ ගවේෂණය කරන්න පටන් ගත්තොත්, තමා කියලා සිද්ධාන්තයක් ගවේෂණය කරන්න පටන් ගත්තොත් අර ඉස්සෙල්ල වචනෙට නොගැලපීමක් ඇති වෙනවා. එතකොට කිසිවක් බවට පත් වෙනවනේ. ඔබ කිසිවක් ගවේෂණය නොකරන්න. ඔබව ගවේෂණය කරන්න. එතකොට ඔබව යනු කිසිවක් නොවිය යුතුයි. කිසිවක් වොත් ඔබ හෙළට පදේට නොගැලපෙන දෙයක්. මේකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. මේකට මේ දේ කරන්න ඕන. එතකොට මේ වචනේ පූර්ණාර්ථය සොයා ගැනීම සඳහා අපි දිගින් දිගට මේ වචනයත් එක්ක අපි සම්බන්ධ වෙනවා. මේ පදයත් එක්ක ඔබ කිසිවක් ගවේෂණය නොකරන්න. ඔබව ගවේෂණය කරන්න. තමාගේ පැත්තට තමා හැරුණට පස්සේ තමන්ට මොනවද පේන්නේ කියලා ගමන් දකින්න. දැන් මේ ඉන්ද්‍රියන් පහම හරවල තියෙන්නේ අපි පිටතට. ඇස පිටතට තියෙන. කන පිටතට. නාසය පිටතට. දිව රස කොම පිටින් ලබා ගන්න තමයි බලන්නේ. පිටින් ලබන දෙයක් හොඳ හෝ නරක වශයෙන් මෙතන මධ්‍යස්ථ වශයෙන් අනුමැතියක් ලබා දෙනවා. අපි ඉන්ද්‍රියන් තුලින් පිටතට යන්නේ නැතුව අපි මේ ඉන්ද්‍රියන් තුලම ගිලුනොත් පිටතට යන්නේ නැතුව ඒ මතම අපි ඉන්ද්‍රියන් මතම ගිලුනොත් අපිට මොනවද සොයා ගන්න පුළුවන්? ඒ ඉන්ද්‍රියන් දිශාවටම අපි හැරුණොත් අපිට මොනවද හොයා ගන්න පුළුවන්? ඒක මගෙන් උත්තරේ ගන්න නැතුව ඔබ ළඟ තියෙනවනේ ජීවිත පොත, ඉන්ද්‍රියන් ටික තියෙනවනේ, ඔබම මෙහෙවලා ඒ උත්තරේ සොයා ගන්න එක තමයි වැදගත්. මොකද ඔබට දැනුම නෙමෙයි අවශ්‍ය කරන්නේ, ප්‍රත්‍යක්ෂතාවය. ඔබේම ගමම්මගක් හැටියට, ඔබේම දර්ශනයක් හැටියට, ඔබේම දහමක් හැටියට ඔබ තුල ජනිත වෙන දේ තමයි ඔබට අයිති. ඒ නිසා ඔබ තවදුරටත් බූරුවෝ විය යුතු නැහැ. ඒ කාරණේ ගැනත් විනාඩි කීපයක් සොයන්න බලන්න. මොකද්ද? ඔබේගේ ඉන්ද්‍රයන් තුලටම ඔබ කිමි දෙන්න. ඔබ ඉන්ද්‍රයන් තුලින් පිට ප්‍රදේශයට, වෙනත් බාහිර ප්‍රදේශයට නොපැමිණෙන්න. ඉන්ද්‍රයන් තුලටම කිමිදෙනවා කියලා කියන්නේ අධ්‍යාත්මික චක්කු විඥානය කියන එක තවදි වෙන්නේ. එතකොට අධ්‍යාත්මික චක්කු විඥානයෙන් හරි රූප කරා ගමන් කළොත් ඒ පිටතට යොමු වීමක් හැටියටයි සංකල්පය. නේද? අධ්‍යාත්මික සෝත විඥානය තුළින් ශබ්දේ කරා ගමන් කළොත් ඒකත් අපි සලකන්නේ ශබ්දේ කරා ගිය කෙනෙක් හැටියට. අධ්‍යාත්මික ඝාන විඥාණයට, ජීවහා කාය විඥාණයට ගියොත් ඒත් බාහිරයට ගියපු සිද්ධියක් හැටියටයි අපි සලකන්නේ. මොකද මනස තුලින්ද බාහිරයට යන්න පුළුවන්. මහවන පෙතක ඉඳගෙන නගරයට එන්න පුළුවන් මනසෙන්. එතකොට තමාගේ ඉන්ද්‍රියන් තුල තමා ගිලෙනවයි කියලා කියන්නේ ඇත්තෙන්ම බාහිරයට ගමන් කිරීම නෙමේ, අධ්‍යාත්මයට ගමන් කිරීමක්. ඒ අධ්‍යාත්මය කියලා කියන්නේ අර රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන, ඒ වගේම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි නැති. එතකොට ඒවට ගියොත් බාහිරේ ඒවට නොගියපු අවස්ථාවට ගෙනෙයිමයි අධ්‍යාත්මය කියලා කියන්නේ. එතකොට අධ්‍යාත්මය කියලා කියන්නේ හරිම ප්‍රභාස්වර අවස්ථාවක්. ඒ ප්‍රභාස්වර අවස්ථාව මතු කරගන්න මෙවැනි අධ්‍යයනයන් ඔබට උපකාරක බලයක් බවට පත් වෙනවා. මේ අධ්‍යයනයන් තුලම තමයි ඔබ ජයග්‍රහණය ලබන්නේ. සඳුන් කෑල්ලක් කෙමින් කෙමින් උරච්චි කරනකොට කාලයක් සඳුන් කෑල්ල කියන එකක් නැතුව අතුරුදහන් වෙලා යනවා. ඒක ඒගයි සිද්ධිය. ඒ වගේ අපි ධර්මයත් එක්ක පුළුවන් තරම් ගැටෙනකොට අවිද්‍යාව ප්‍රමාණිකූලව අඩු වෙලා ගිහින් අවිද්‍යාව කියන එක අතුරුදහන් වෙලා යනවා. එතකොට විද්‍යාව පහළ වෙනවා. විද්‍යාව කියන්නේ මොකද්ද? විද්‍යාව කියලා එකක් නැහැ. විද්‍යාව කියලා කියන්නේ ස්වභාවය. හඳුන් කෑල්ල කියන්නේ අවිද්‍යාව නะ. හඳුන් කෑල්ල නැතුව ගියා. ඊට පස්සේ මොකද්ද? මොකක් හරි කෑල්ලක් තව ආවද? කෑල්ලක් නැහැ. ඒක තමයි විද්‍යාව. තේරුණානේ? ඒස විද්‍යාව කියලා මෙතෙක් කාලයක් කෑල්ලක් කියවන මොනවා හරි දැන් ඒක නතර කරන්න. දැන් කෑල්ලක් මොකක්වත් නැහැ. ඉතින් ඔය කාරණෝ ඔය විදියට තේරුම් ගන්න, නුවණ මෙහෙවන්න, මනස මෙහෙවන්න පින්නතුන්ට මේ ජීවිතයේ තුලදීම ඒ අපූර්ව සැනසෙල්ල, සැහැල්ලුව, සන්තෝෂය, ප්‍රීතිය, ප්‍රමෝදය, මෘදු බව, ශාන්ත බව, නිකලස් බව, කියන මේ මූලික සිද්ධාන්තය අවබෝධ කරගෙන ඒ සිද්ධාන්ත කැමතිනම් ඉහළට වඩන්න, එහෙම නැත්නම් කැමතිනම් බුදු වෙන්න යන්න, මහරහත් වෙන්න යන්න, අග්‍රශ්‍රාවක මහා ශ්‍රාවක වෙන්න යන්න ඕන දෙයක් කරන්න. මං කියන්නේ ඔබට සංසාරයෙන් ඉක්මනට මිදෙන්න කියලා. ඔබට හිතෙනවා නම් මම බුදු වෙන්න ඕනේ කියලා, මම කියන්නේ ඔබට බුදු වෙන්න යන්න කියලා. මොකද දීපංගර පාදමෝලේදී කිව්වේ නැහනේ මේ ගෞතම බුදුහාමුදුරන්ට මේ පිස්සුද බුදු වෙන්න යන්න මෙන්න මේ නිවන් දකින්න කියලා. කිව්වේ නැහැ. මොකද බුදු කෙනෙක් කියන්නේ බුදු කෙනෙක් නිසා. දැන් අපේ ඉන්න බුදුවරු තමයි කියන්නේ මේ මේ හික්මනේ නිවන් දකින්න මේ සසර ගමන නතර. සසර ගමන නතර කරන්න නෙමෙයි, ඔබ මේ සසර පීනන්න ඉගෙන ගන්න. ඔබට ඕන නම් නතර වෙන්න. යන්න ඕන නම් යන්න පීනන්න ඉගෙනගෙන. ඒක තමයි පුජ්‍යල අයිතිය. ඒ තමයි පුජ්‍යල කැමැත්ත. කෙනෙක් කෑම කන්නේ බඩ පිරෙන්න. කෙනෙකුට කියන්න බෑ මෙච්චර කන්න ඕන කියලා. එයාගේ බඩ ප්‍රමාණයට. ඒ මානව අයිතියට මේ ස්වභාව ධර්මය ගරු කරනවා. මානව කැමැත්තට තමයි මානවයාට ඒ අවස්ථාවල් ලැබෙන්නේ. නිසා මානවයාගේ කැමැත්තෙන් තමයි නිවන් දකින්නේ. මානවයාගේ කැමැත්තෙන් තමයි පෙරේතයෝ වෙන්නේ, භූතයෝ වෙන්නේ, යක්ෂයෝ වෙන්නේ, නිරේ උපදින්නේ කැමැත්තෙන්. කවුරුත් කිව්වට ඔක තේරුම් ගන්නෑ. මිනිස්සෙක් වුණත් කැමැත්තෙන් නිවන් දකින්නේ කැමැත්තෙන්. හැබැයි අර කැමැත්තවල වලට වඩා ටිකක් වෙනස්. මේක කැමැත්ත නැති කර ගැනීමෙන් අවබෝධ කරගන්න තත්ත්වයක්. කැමැත්ත කියලා කියන්නේ තෘෂ්ණාව තණ්හාව මත පදනම් වෙච්ච දෙයක්. නිර්වාණයට තියෙන කැමැත්ත කියලා කියන්නේ ඒ තෘෂ්ණාවට තණ්හාවට පදනම් වෙච්ච සිද්ධාන්තය තුල තියෙන අවිද්‍යාව දුරු කරලා විද්‍යාව පහළ කර ගැනීමේ කැමැත්ත. ඒ නිසා මේක විශේෂ කැමැත්තක් බවට පාත්‍ර වෙනවා. මොකද සබ්බ රතින් ධම්ම රතී දිනාති. සියලු ඇලීම් අතර ධර්මයට ඇලීමෙන් ඔබට දිනුවක් ජයග්‍රහණයක් ලැබෙනවා. ධම්මං විනානත්ති සුඛානත්තා. ධර්මයේ ඇරෙන්නට සැපයක් මුල මැද අග සසර වෙන කිසි දෙයකින් ලැබෙන්නේ නැහැ. අනිත් ඔක්කොම සුඛය මුල විතරයි, අග වෙනකොට දුක. ඒ නිසා මුල මැද අග සසර හැමදාම සෝපත් සද්ධර්මයේ. ඒ නිසා ඔබ සද්ධර්මයට පුළුවන් තරම් සමීප වෙන්න. මේක ඉතා ඉක්මනින් අවබෝධ කරගත යුතුයි කියන සිද්ධාන්තය ඔබේ සිතට දිරිය ගන්නවල ලබා දෙන්න. මොකද ඔබේ මනසෙන් අහලා බලන්න, ඔබේ මරණයට සහතිකයක් දෙන්න පුළුවන්ද කියලා අහලා බලන්න. නෑ, එහෙම නෑ. අපි බොහෝ කාලයක් ජීවත් වෙයි කියලා හිතන මිනිස්සු එක පාරට ගහ යටට ගියා, පොල් ගෙඩියක් වැටුණා මල. මේ අවුරුදු තව 20ක් 25ක් 30ක් ජීවත් වෙන්න හිටපු මිනිස්සයා හිතාගන්න බෑ. ඩෙන්ගු හැදුනා සතියෙන් මල. ඒ නිසා මනසට කියන්න, මේ නිසා මට මේක ප්‍රමාද කරන්න පුළුවන් කමක් නෑ. මම මේක දිවියෙන් දකින්නවා, දකින්නවාමයි කියන දැඩි අදිෂ්ඨානයෙන් නුවණින් සියල්ලක්ම ඔබේ මනසේ තියෙන ගලවල විසි කරලා දාන්න. මහා පෘථුවිය ඔබේට අභියෝගයක් ලෙස එන විට ඔබට ඔබට ඒක ගන්න පුළුවන් නම් මේ ටෙනිස් බෝල් එකක් විතර පොඩියට ඒ වීසේලා යන ඔබට බාර දෙන්න පුළුවන්. මම බණහන කාලේදී මගේ එක ගුරුවරයෙක් අහව කාරණයක් තමයි, මහා පෘථුවිය පෙරලගෙන ආවොත් ඔයාගේ ඇඟට කඳක් පෙරලගෙන එනවා වගේ ගිඩි ගිඩි ගාලා එනවා, ඇඟට පෙරලගෙන එනවා මහා පෘථුවිය. ඔබ මොකද කරන්නේ? මම කිව්වා, මම මේ පෘථුවියට කෑලි දෙකකට කැඩිලා දෙපැත්තට විසි වෙන්න අතින් ගහනවා. මම කිව්වා එහෙම આવුත් මං කැලේ දෙහිකට කැල්ල විසි වෙලා යන්න මං ඒ පෘථුවියට මගේ අතින් මං පහර දෙනවා. කොහමද හයිය? ඒ තමයි හිතේ තියෙන බලය, හිතේ තියෙන ශක්තිය. ගතට කරන්න පුළුවන් බැරිද කියලා දන්නවනේ. නමුත් මට හිතට ඒ ශවිය දිනනවා. හිතට ඒ ශවිය තියෙනවා කියලා කියන්නේ ජය ගන්න පුළුවන්. මේක හිතෙන් ගන්න ජයග්‍රහණයක්. ඒ හිතේ ඒ ශවිය තියෙන්න ඕන. හිතේ ඒ ශවිය තියෙනවා නම් තමයි ඔබගේ ඉන්ද්‍රියන් අභිබවා යන්න පුළුවන්. මේ ලෝකයේ මේ සත්වයා සැකසෙන්නේ ඉන්ද්‍රියන්ට බැඳිලා, ඉන්ද්‍රියන්ට ඇලිලා. ඒ ඉන්ද්‍රියන් අභිබවා යන, අතික්‍රමණය කරන මහ බලයක්, මහ ප්‍රඥාවක් ඔබ තුල ගොඩනැගෙන්න ඕනේ. ඒක තමයි අභය ගුණය. ඒ කියන්නේ කිසිම අභියෝගයක් හමුෙහි පරාජය නොවන ගුණය. ඉන්ද්‍රියන් විසින් නෙවන ලොකුම බලවේගය. මොකද මහා පෘථුවියට වඩා ලොකු කන්දක් ලෝකෙ කොහොමවත් නැහැනේ. ඒකත් මට පෙරලගෙන යන්න පුළුවන් කියන්නේ එයාට දිනන්න තව අභියෝගයක් නැහැ කියන එකයි. ඒ බලය තියෙන්න ඕන. මහරහතුන් ළඟ, මහා බෝසත්තුරු ළඟ, මාර්ගඵලලාභීන් ළඟ ඒ චිත්ත බලය තියෙනවා. ඒකනේ අර දිනන්න බැරි මනුෂ්‍යයෙක් එක්ක සමහර කපට මිනිස්සුන්ටත් කියන්නේ මේ එවිනිය හරි ලෝකෝත්තරය කියලා. මොකද මේ වචනේ ආවේ අපේ සමාජය තුළ ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක් එක්ක සටන් කරන්න බෑ, තර්ක කරන්න බෑ, දිනන්න බෑ. ඒකයි සිද්ධාන්තය. ඒකයි සිද්ධාන්තය. ඒ නිසා ඒ ලෝකෝත්තර ඥානය තාම විශාලයි. ඒ ඥානයට හිමිකම් කිව්වොත් ඔබ බෞද්ධයෙක් වෙනවා. පරමාර්ථයෙන් සසර අපාගාමී දුක් වලින් ඔබ නිදහස් වෙනවා. ඔබටම දැනෙන දෙයක් අපි ලබා දෙන සහතිකයක් නෙමෙයි. ඔබටම දැනෙනවා නම් ඔබ සහනසීමේ, ඔබ සුවදායි, ඔබ නොවනස්සන ගුණයකට ඔබ පාත්‍ර වුණා. අතහැරීම සහ අතහැරීමද ඔබ අත්හල විට ඔබට මේ ලැබෙන සුවිශේෂ අවස්ථාව ලැබෙනවා. අතහැරීම පුරුදු කරන අතර අතහැරීමද අත්හල යුතුයයි. අතහැරීමද පුරුදු කරන අතර අත්හැරීමද අතහල යුතුයි. එවිටයි ඔබ සියල්ල අතහැරිය කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙම නැතුව නිකම්ම අතහැරීම පුරුදු කළොත් ඒක වැඩක් නැහැ. ඔබ අතහැරීම අතහැරලා තමයි මේ දේ සැබෑ අතහැරීම ඔබ තුළ ජනිත කරගන්න තියෙන්නේ. ඒක පුරුදු නෑ. මොලේට ඒ වචනේ පුරුදු නෑ. පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු. ඒ නිසා ඒ ගැන විශේෂයෙන් නුවණ යොදවා මෙහෙවා දකින්න, අවබෝධ කරගන්න මහන්සි වෙන්න ඕන. සමස්ත ධර්මයේ සම්පින්දණය කරගන්න දැන් බොහෝ ඉරිසට අවබෝධ කරගන්න බැරුව බොහෝ කාලයක් ලත වෙනවනම් ඒ ලත වෙන හැම කෙනෙක් ළඟම තියෙන්නේ ඒකීය සිද්ධාන්තයක්, වචනයක්, පදයක් අරමුණු කරගන්නවා. සමහර අය හිත දිහා බලන් ඉන්නවා, සමහර අය සිතුවිලි ගණන් කරනවා, සමහර අය මේව මගේ නෙමෙයි කියලා හිතාගෙන ඉන්නවා. ඒව වැඩක් නැහැ. යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. මෙතන මමංකාරයේ තීදි මමක් නැහැ කියලා හිතුවයි කියලා වැඩක් නැහැ. එතන සත්වේ පුජ්‍යලෙක් නැහැ කියලා හිතුවයි කියලා වැඩක් වෙන්නේ. මම මොහොකටවත් ආස නැහැ කියලා කිව්වයි කියලා වැඩක් නැහැ. මොහොකටවත් ආස නැතුව ජීවිතේ නහගත්තයි කියලා වැඩකුත් නැහැ. නිසා එහෙම පදනමකට පාත්‍ර වෙන නෙමෙයි මෙතන තියෙන සිද්ධාන්තය. බොහොම ගැඹුරු කාරණයක්. ගම්බීරෝ අයං ධම්මෝ පණ්ඩිත වේදනියෝ. මේක ගැඹුරුයි. පණ්ඩිතයන් විසින් ඥානවන්තයන් විසින් ප්‍රතිවේදය කරන්නා වූ ධමයක්. එලෙසයි මේක හඳුනගන්නේ. තේරුම් කරගන්න. ඉතින් ඔබට ඒ ශක්තිය, ධෛර්යය, වාසනාව, බලය ලැබෙන්න කියලා අපි අදිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. ඔබේ උත්සාහයත් සේම සිදු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.